මහා සංඝරත්න අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, අද දින මේ හැම දිනෙකම විහාරස්ථානට ඒක රාශි වෙලා හිමිදිරි පාන්දරේ මහා ශ්‍රද්ධාවෙන් දානමය පින්කම සිදු කරපු අවස්ථාව. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පවත්වලා, ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සංඝ සතු දානමය පින්කම සිදු කරලා නිවාඩුපත් කරපු අවස්ථාව. මියුරින් නෝනා මහත්මිය එතුමී නමින් මිය ගිය ආදරණීය පියතුමා, ඒ අමරදාස තන්තිරීගේ පියතුමා වසර 6කට කලින් මිය ගියා. එතුමාට පුණ්‍යානුමෝදනා කරන්ටත්, ඒ වගේම සුජීවත්ව වෙසෙන ආදරණීය මවතුමිය චන්ද්‍රා තන්තිරීගේ මාතාවට ආශිර්වාද කරන්ටත් සිද්ධ කරූ පින්කමයි මේ ඉතාම මැනවින් සිද්ධ කරලා නිමාට පත්වුනේ. ඉතින් මේ පින්නතුන් නිමහා ශ්‍රද්ධාවන්ත පින්නතුන්, ඔබේ යහළු මිත්‍රාදීන්ගේ පින්කමක් සිදු කරන අවස්ථාවකදී ඔබේම පින්කමක් සේ හිතලා ඉමා ශ්‍රද්ධාවෙන් සම්බන්ධ වෙනවා. තමන්ගේ නිවසේමත් දානෝපකරණ සකස් කරගෙන සියතින්ම දානේ පූජා කරලා ඔබේම පින්කමක් සේ හිතලා ඒකට අනුමෝදන් වෙනවා. මේක ඉතාම වටිනා දෙයක් වෙනතුනි. අප වෙන වෙනම තනි තනිවම පින්කම් කරන වගේම අනිත්‍යගේ පින්කම් වලට අපට අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඒකත් ලොකු කුසලයක් වෙනවා. අපට සජීවීව සහභාගී වෙන්නත් පුළුවන්, ඒ වගේම හිතින් සහභාගී වෙන්නත් පුළුවන්. දැන් අපි දනව දිනපතාම ලෝකයේ බොහෝ තැන්වල සම්බුද්ධ පූජා සිද්ධ වෙනවා. සංඝ සතු දානමය පින්කම් සිද්ධ කරනවා. වැඩිහිටියන් සලකනවා. අසරණ ඇඩ පිහිට වෙනවා. ඒ සියලුම පින්කම් හිතල වුණත් අරමුණු කළා අපට දිනපතාම පින් අනුමෝදන් වෙන්න පුළුවන්. අපි කියමු දඹදිව ඒ බුද්ධගයාවේ සිද්ධ කරන පින්කම් වල ඉඳලා ශ්‍රී ලංකාවේ සිද්ධ කරන දළදා මාලිගාවේ පින්කම, ජයත්‍රි මහා බෝධිය ළඟ දිනපතා සිද්ධ කරන බුද්ධ පූජා, රුවන්වැලි සෑය ළඟ සිද්ධ කරන පින්කම්, ඒ හැමදේම Tamanට හැමදාම අරමුණු කරන්න පුළුවන් වන්න. හිමිදිරි පාන්දර උදෑසන අවදිච්ච මොහොතේ සිහි කරන්නත් පුළුවන්. නැත්නම් රාත්‍රියේ නිින්දට යන මොහොතේ අද දින ලෝකේ පුරාම සිද්ධ කරපු පින්කම් මම අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ හැම තැනම වෙන වෙනම අරමුණු කරන්න පුළුවන් අපට. දළදා මාලිගාවේ සිදුවන පින්කම්, රුවන්වැලි සෑය ළඟ සිද්ධ කරන පින්කම්, මහියංගනේ සිද්ධ කරන පින්කම්, නාගදීපේ, මේ හැම තැනම අපට අරමුණු කළ පින් අනුමෝදන් වෙන්න පුළුවන්. අපට විතරක් නෙවෙයි පින්වතුනි, අනිත් පැත්තෙන් ඒ අපි අනුමෝදන් වන කුසලය අපේ ඥාතීන්ට අනුමෝදන් කරන්න පුළුවන්. ඉතින් මේ පින් ආනිසංස දන්නවනම් අපි හැම මොහොතක්ම පින්කම් කරන්න අවස්ථාව වශයෙන් යොදා ගන්නවා. එම කරන්න කරන්න අපට වෙන ලොකුම යහපත තමයි අපේ ජීවිතයේ ආධ්‍යාත්මික ගමන් මඟ ක්‍රමයෙන් විවෘත වෙනවා, මඟ හසර පිරිසකර වෙනවා. මේක තමයි මේ හැම පින්කමකින්ම අපට ලැබෙන දේ. ශ්‍රද්ධාව ඇති වෙනකොට සද්ධා ජාත උපසංකමති කියලා කියනවා. ශ්‍රද්ධා සම්පatti ලැබෙන ලැබෙන්න බුදු දම සංඝගෙන තෙරුවන විදිහට වෙනවා. උපසංකමිත්වා පෛර පාසති එළඹෙලේ තෙරුවන ඇසුරු කරනවා. ඊළඟට සඳහන් කරනවා පෛරෝපාසන්තෝ සෝතං ඕදහති. තෙරුවන් ඇසුරු කරනකොට තමන්ගේ කන් දෙක යොමු වෙනවා. සවනානුත්තරියට යොමු වෙනවා. සෝච බාරති වෙනවා. දෙසවනින් මේ සද්ධර්මය අහන්න ඕන කියන හැඟීම ඇති වෙනවා. ආධ්‍යාත්මික ගමන් මගේ ආරම්භක පියවර සනිටුහන් කරන්නේ මෙන්න මේ සෝච බව. නැත්නම් ඕහිත සෝතෝ, නැත්නම් සවනානුත්තරිය කියන කාරණයක් එක්ක. මෙතනින් තමයි සම්පූර්ණම ආධ්‍යාත්මික ගමන් මඟ බිවර වෙන්නේ. ඒ කියන්නේ ඒ ධර්මය අහන්නට, කියවන්නට, ඒ ගැන දැනගන්නට තියෙන උවමනාව, කුතුහලය. මෙන්න මේත් එක්ක තමන්ගේ කැමැත්තක් තියෙනවා මේ දහන් මගේ ඉදිරියට යන්න ඕන කියලා. බුදුදහමත් හරියට කවුන්සලින් වගේ. ඔබ දන්නවා කවුන්සලින් කරන්න ගියාට පස්සේ ක්ලයන්ට් කැමති වෙන්න ඕන. ක්ලයන්ට් අකමැති නම් කවුන්සලින් කරන්න බෑ. අන්නේ වගේ තමයි මේ ආධ්‍යාත්මික වැඩපිළිවෙල. ඒ ශ්‍රාවකයා කැමති වෙනවනේ මේක අහුම්කන් දෙන්න. යම්කිසි කෙනෙක් ධර්ම ශ්‍රවණය කරන්න කැමතියි කියලා කියන්නේ, බණ අහන්නට වාඩි වෙනවා කියලා කියන්නේ අපේ ලොකු ගුණයක් එකකින් ප්‍රකට වෙන්නේ. අපේ ලොකු නිහතමානීකමක් තියෙන මේ දේශවන් යොමු කිරීමත් එක්ක. ඇයි ඒකට හේතුව? ඒ බණ අහන වෙලාවේදී අපේ තියෙන මාන්නකම් හුඟක් අඩුයි. අපේ තියෙන අධ්‍යාපන සුදුසුකම්, සමාජ මට්ටම, වෘත්තීය මට්ටම, මේ සියල්ලක් මයින් කළ තමයි බණ අහන්න දේශවන් යොමු කරන්නේ. ඒකෙන් කියන්නේ තමන් මේ ආධ්‍යාත්මික ගමනම යන සෝදානන් ඉන කෙනෙක් කියලා. කරණීයමෙත සූත්‍රයේ මේක තමයි කියන්නේ සක්කෝ උජෝච සූජෝච සුවචෝ. සුවච කියන්නේ මේක. දක්ෂ කෙනා අවංක බව ඇති වෙච්ච ගමන්ම ඔහු ළඟ සුවච බව කියන එක ඇති වෙනවා කියන්නේ. එතකොට අපට නිසිසේ අප දානි පූජා කරනවා නම් සියතින්ම මනව සකසලා ගෞරවාන්විත විදියට කුසල කුසල කර්මඵල අදහාගෙන නිතර නිතර දාන දෙනවා නම් එහෙන් ලැබෙන ප්‍රධානතම ප්‍රතිලාභය අනිසංසය සමයි ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ ධර්ම ශ්‍රවණය කිරීම සහ ඒ අහපෝ ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය කියන මෙන්න මේ කරුණු දෙක එකතු වුණාම ධර්ම ශ්‍රවණියත් ඒ ධර්ම ශ්‍රවණයට යෝනිසෝ මනසිකාරයත් කියන මෙන්න මේ කරුණු දෙක එකතු වුණාම අපට ප්‍රධානතම කාරණයක් සම්පූර්ණ වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි සම්මා දිටිය ලැබෙනවා. සම්මා දිටියේ හේතු වන ආසන්නම කරුණු දෙක විදිහට සැලකන්නේ අනිත් කෙනෙක් වෙතින් ධර්ම ශ්‍රවණය කිරීමත් ඒ අහපු ධර්මය නුවණින් මෙනෙහි කිරීමත්. මේ සම්මා දිට්ඨිය ඇති වෙච්ච ගමම්ම ඊට පස්සේ ඇති වෙන සම්මා සංකල්ප අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නෙකම් සංකප්ප කියන මෙන්න මේ හොඳ සංකල්පනා අපේ ඇති වෙනවා. නෙකම් සංකප්ප ටිකෙන් ටික භෞතික දේවල් වලින් අයින් වෙන්න ඕනේ කියන හැඟීමක් ඇති වෙනවා. ඒකට උඩ හේතුව උ දන්නවා මේ භෞතික දේවල් මත අපි කොච්චර යැපිලි හිටියත් අපි ඒ මතම හිටියොතින් අපට එන්නේ නම් සතුට අඩු වෙන මාර්ගයකයි යන්නේ. අනේන් සහෝ පංචකම් සම්පත්තියෙන් ටිකින් ටික අයින් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහුගේ අව්‍යාපාද සංකප්ප අනිත්‍ය පිළිබඳව තියෙන අමනාපකම් ටිකින් ටික අඩු වෙනවා. අවිහිංසා සංකල්ප අනිත්‍යට හිංසාවක් කරනවා කියන හැඟීම ටිකින් ටික අඩු වෙලා අනිත්‍යට උපකාරයක් කරන්නමයි අනිත්‍යය පහසුවෙන් ඉන්න දකින්නට තමයි කැමති. වෙනත් කෙනෙක් මානසික දුකෙන් ඉනවා දකින්න කැමතිත් නැහැ. කායික වශයෙන් භෞතික වශයෙන් පීඩාවට පත් වෙනවා දකින්නත් කැමති නැහැ. මේ දෙකම මුදවා ගන්න නිතරම තම උත්සාහයක් කරනවා. මේක තමයි සම්මා සංකල්ප කියලා කියන්නේ. ඊළඟට ඇතිවන දේ තමයි සම්මා වාචාව. වචනේ ප්‍රබල වෙනසක් ඇති වෙනවා. මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරි යද්දී තියෙන ප්‍රධානතම සලකුණ කෙනෙක් බලන්න භාෂාව හසුරවන ආකාරය. මේක සරල දෙයක් නෙවෙයි පිනතුනි. ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අපි හිතන්නේ බොහෝ විට දාන පාරමිතාවෙන් පටන් ගත්තේ කියලා නේද? නමුත් පින්වතුනි ඊටත් වඩා ප්‍රබල දෙයක් විදියට සිදු කරන්නේ වචනය සත්‍යවාදී නීමත් ඊට අනුරූපව කරන ඒ භාෂා හැසිරීමත් පිළිබඳව විශාල පරිවර්තනයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහුගේ වචනේ ලොකු බලයක් තියෙනවා, ශක්තියක් තියෙනවා. කාලයක් තිස්සේ අපි හොඳට භාෂා හැසිරුවට පස්සේ අපටම පේනවා අපි කියන වචනේ ලොකු ශක්තියක් තියෙනවා. ඒ ශක්තියට ධර්මයක් එකතු වුණොතින් ඒක ප්‍රබලම කුසලයක් වෙලා ඒ වචනේම අපට ධර්ම දානමි බවට පත් කරගන්න පුළුවන්. සම්ප්‍රදානං ධම්ම දානං ජිනාති කියපු විදිහට ඒ වචනේම අනිත්‍යය සුමකට යොමු කරන්න අනුශාසනා කරන්න පුළුවන් අපට. ඉනිසා සම්මා වාචාව හැදෙනවා බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම සහ අරලෝ පරුස වචන කීමෙන් වෙන්වීම කියන මේ කරුණු වලින්. ඊළඟ සම්මා කම්මන්ත කායිකවත් නිවැරදි වෙනවා. ප්‍රාණඝාතය, සොරකම් කිරීම ආදී වැරදි වලින් ටිකෙන් ටික තමන් අත් මිදෙනවා. ඊට පස්සේ සම්මා ආජීව. සම්මා කම්මන්තයෙන් පස්සේ සම්මා ආජීව තමා සිදු කරන කටයුතු විශේෂයෙන් දිවි පැවැත්ම සඳහා කරන කටයුතු හැකිතාක් ධාර්මික වෙනවා. ඔව් උපරිම ලෙස උත්සාහ කරනවා ධාර්මිකව ලෝකෙට යහපත සිදුවන රැකියාවකින් තමන්ගේ දිවි පැවැත්ම සිදු කරගන්න. ඇතැම් විට ඉහළ වැටුපක් ලැබෙන අධාර්මික ක්‍රමයකට වඩා ඔහු තෝරාගන්නේ වැටුප ටිකක් අඩු වුණත් ධාර්මිකව රැකියාවක් තමයි තෝරගන්නේ. ඒ රැකියාව පින්කමක් කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි නිතරම ඔහු හිතන්නේ. මෙන්න මෙතෙන්ට එනකොට සම්මා ආජීවයත් එක්කම මෙතෙක් තමන් ආපු ගමන් මගේ කාලයක් අඛණ්ඩව මේ ගුණධර්මයක ඉන්නකොට ඒ කලාව කර්ම පිළිබඳව කායික වාචික දේවල් පිළිබඳව සිතුවිලි ගැන ලොකු සතුටක් තමන්ට ඇති වෙනවා. මේ දහම් මගේ ප්‍රතිඵල තමන්ට ලැබුණේ බුදු දාම සංඝ කියන තෙරුවන නිසා නේද කියන ශ්‍රද්ධාව ඉතාම ශක්තිමත් වෙනවා. නිතරම තමන්ට බුදු දම සංඝ ගැන තෙරුවන සිහිපත් වෙනවා. ඒ තෙරුවනේ ආශිර්වාදය තමයි ලබා ගන්නවා. ඒ ත්‍රිවිධ රත්නේ නිතර සිහි කරලා තමන් හිත පිරිසුදු කර ගන්නවා. මේ ශ්‍රද්ධාවත් එක්ක ඊළඟට ඉන්ද්‍රිය ධර්ම ටිකෙන් ටික සම්පූර්ණ වෙනවා. ඒ තමයි වායාම, විරිය, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන ඉන්ද්‍රිය ධර්ම. එතකොට අරසිනු මාර්ගයේත් මෙතෙන්ට තමයි ඊළඟට සම්මා වායාම එන්නේ. අකුසලෙන් මිදෙන්නට, ඒ වගේම කුසල දහම් සම්පූර්ණ කරගන්නට දැඩි වීර්යයක් ඇති වෙනවා. මොකද Tamanට දැන් මේක රිසල්ට් එක පේනකොට තමයි ඉක්මන් කරනවා මේ ගමන් මගේ ප්‍රතිඵල ගන්න. දැන් අපි රැකියාවක් කරනකොට රැකියාව එන්න එනවා, පඩි වැඩි වෙනවා නම් අපි හරි ආසයිනේ. ඉක්මනටම අවදි වෙනවා පාන්දරම. ඇතැමිට තම පෑයක් හරි අන්තිම වෙනකොට වැඩක් කරනවා. යන පඩිය හොඳට රිසල්ට් එක ලැබෙනවානේ. හැබැයි පඩිය ලැබෙන්නේ සති දෙකකට සැරයක්, සතියකට සැරයක්, ඇතැමිට මාසයකට සැරයක්. නමුත් ධර්මයේ පිළිපදිනකොට රිසල්ට් එක ලැබෙන්නේ සන්දිටිකෝ අකාලිකෝ කියන විදිහට මේ ජීවිත කාලය තුළ ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙනවා. අන්නේ ප්‍රතිඵල ලැබෙන වේගය තමයි දැක්කොතින් මේ ශ්‍රද්ධාවෙන් පෝෂණය වෙන මේ තැනත්තාගේ වීරිය කොහොමද කියලා කියනවා. සූත්‍රවල විස්තර වෙනවා කීනාගේ සූත්‍රය වැනි ස්ථානවල. අපේ මේ ශරීරය සම මස් නහර ඇට ඇට මිදුළු කලා විනිවිද ගිහිල්ලා දැඩි වීරියක් ඇති වෙනවා මේ ධර්මයෙන් ඉක්මනටම ප්‍රතිඵල ගන්න ඕන කියලා. හැම මොහොතේම අකුසලෙන් මිදෙන්න කුසල දිනු කරගන්නට තමා උත්සාහයක් කරනවා. මේ ගමන් මගේ ඉදිරියට යනකොට තමාට ලොකු රැකවරණයක් ලැබෙනවා. ඒ තමයි සතිමත් බව. සම්මා සතිය තුළ හැකියාවක් ඉක්මනවා. සම්මා වායාමයෙන් ආරම්භ කරලා ඊට පස්සේ ඔහු දන්නවා මේකේ තමන්ට තියෙන ෂේම භූමිය තමයි. දුකෙන් නිදහස් වන්නට, ඉතාම සතුටින් ජීවිත ගත කරන්නට, මානසික පීඩා වලින් දුර වෙන්නට හේතු වන ලෝකෝම කුඹුර ඉදම බුදු සෙවණ අප රකින සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක කියලා තමයි දකිනවා. නිතරම තමන්ගේ කය ගැනත්, සිත ගැනත් නිතර අවධානයෙන් ඉන්නවා. තමන්ගේ කයට මොකද්ද වෙන්නේ, තමන්ගේ හිතට මොකද්ද වෙන්නේ ගැන අවධානයෙන් ඉන්නවා. වෙනත් විදියකින් කියනවා නම් කය ගැන, වේදනා ගැන, සිත ගැන, සිතිවිලි ගැන අවධානයෙන් ඉන්නවා. තවත් විදියකින් කියනවා නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචක ගැන නිතර අවධානයෙන් ඉන්නවා. අවධානයෙන් ඉඳීමෙන් තමයි සතිමත් භවයේ ඉන්නකොට ටිකෙන් ටික හිත තැම්පත් වෙනවා. හිත අරමුණෙන් අරමුණට දුවන ගතිය අඩු වෙලා එක කුසල අරමුණක වැඩි වේලාවක් සිත සමාධිමත් වෙනවා. අන්නේ හිත සමාධිමත් වෙනකොට තමාට පේන්නේ මොකද්ද? දැන් කය ගැන අවධානයෙන්, සිත ගැන අවධානයෙන් හිත කුසල අරමුණක තමා ඉන්නකොට අර තමා කලින් අසා දැනගත්තු ධර්මය නුවණින් දැන් මෙනෙහි කරනවා. ඒක ඇස් දෙක පියාගෙනම සිහි කරන සිහි කිරීමක් නෙවෙයි. ඇස් දෙක අරගෙනත් ඒ ප්‍රඥාව දිනන විදිහට තමන්ට ඉන්න පුළුවන්. කොහොමද ඉන්නේ? ඒ තමයි ඇසෙන් රූපයන් දකින අවස්ථාවේදී රූපේ පිටුපස්සට ගිහිල්ලා අපේ පැත්තෙන් නම් ඒ රූපය දකිනවා. සාමාන්‍ය කෙනෙක් රූපයේ දැස බලන රූපය තුළ හිත බැස ගන්නවා. අජ්ජෝසාය තිට්ඨති කියපු විදිහට. ඒ වගේ මේ රූපය පිළිබඳව අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති කියලා කියනවා. රූපයන් දැක්ක ගමන් රූපය කියන ඇසෙන් පෙනෙන රූපය විතරක් නෙවෙයි. කනට ඇහෙන ශබ්ද, නාසයට ඇහෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට ලැබෙන පහස, මේ පංචායතන වලින් ගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ කියන මේ පහටම කියන රූපය කියලා. අන්නේ රූපයක් ගැන තමයි අපිට නිතරම හිතෙන්නේ. දැන් කෑමක් කනකොටත් හරිය රස කෑමක් කියලා හිතෙන්නේ. ඒ කෑම ගැන හිතනවා, කෑම වලට දාපු දේවල් ගැන හිතනවා, කෑම උයපු කෙනා ගැන හිතනවා. එහෙමනේ හිතෙන්නේ නේද? එතකොට ඒත් එක්කම අපි අවිද්‍යාවෙන් ඉන්නකොට නිතරම අපේ හිත ඒ දේ, ඒ රූපය ගැන අපි සතුටෙන් ඉන්නේ. ඒකට කියනවා අභිනන්දති කියලා. ඒ වගේම අභිවදති එකේ ගුණ කියනවා. අනේ හරි හොඳ වෑංජනයක් ඊළඟ දවසෙත් හදන් එනකොට ඒ වෑංජනේ මෙහෙම කියලා කියනවා. ඒක වරදමනේ ඒක සිහින් කරන්න පුළුවන්. ඊට පස්සේ අජ්ජෝසය තිට්ඨති ඒකෙම හිත බැස ගන්නවා. මේකෙම ඒකෙම හිත බැස ගන්න කියන එක සරල දෙයක් කියලා හිතන්න එපා. සමහරව බහලා ඇති ජීවිත අවසාන මොහොතෙහි එක්තරා සිද්ධියක් තියෙනවා, එක්තරා ස්ථානික වෙච්ච සිද්ධිය. ඒක වයසක කෙනෙක් ආච්චි අසනීප වෙලා ඉස්පිතාලේ ඉඳලා තියෙනවා බොහොම දුර්වල වෙලා. එන්නකොට ආච්චිගේ මිනිපිරියක් ගිහිල්ලා තියෙනවා මේ ආච්චිව බලන්න. ගිහිල්ලා කියලා තිනු ආච්චි අපි හෙට එනකොට ආච්චිට රොටි කට සම්බුලිය හදාගෙන එන්නම් කියලා. දැන් මේ ආච්චි බලාගෙන ඉඳලු කට සම්බෝලයි පොල් රොටි ගේනකම්. නමුත් ඊට කලින් ආච්චි මේ ගිහිල්ලා. ඊට පස්සේ මිය ගියාට පස්සේ අර සිතුවිල්ලෙන්ම ඇය දුගතිගාමී තැනක ඉපදිලා ඉපදුනා විතරක් නෙවෙයි පස්සේ මේ දුවට කරදර කරන්න පටන් ගත්තා. ඒ නිසා අපි මේ හිත බැස ගන්නදී අපි හිතනවා සරල දෙයක් කියලා. ඒක සරල දෙයක් නෙවෙයි සමහරලාට. අන්න ඒ මට්ටමින් හිත මිදෙනවා තමාගේ මේ හිත සමාධිමත් වෙලා ටිකෙන් ටික තමාට නුවණ පහළ වෙනකොට මේ අපේ දකින රූපය දකින වෙලාවේදී අපට යමක් මතක් වෙන වෙලාවේදී ඒ සිහිපත් වන දෙය නිරුද්ධ වෙච්ච රූපයක් කියලා අපට පේන්නේ අපි දැන් හඳුනාගන්නේ කියලා නොදැක්කොත් අපි ඒ වෙලාවේ අවිද්‍යාවෙන් ඉන්නේ. අන්න ඒ නිසා සම්මා දිට්ඨියෙන් පටන් ගන්න මේ ධර්ම මාර්ගයේහි සම්මා සමාධියෙන් හිත සමාධිමත් වෙච්ච ගමන් අපි දැනගන්නට ඕන. තමන්ට කුමන රූපයක් මතක් වුණත් මේ මොහොතේ පෙනෙන රූපය මේ මොහොතේ හෙන සබ්දය ගත්තත් ඒකත් තමා තේරුම් ගන්නකොට අර ඇසත් රූපයත් චක්කු විඥානයත් නිරුද්ධ වෙලා නැත්නම් කනත් ශබ්දයත් සෝත විඥානයත් නිරුද්ධ වෙච්ච ලෝකෙක මම මේක තේරුම් ගන්නේ මන ආයතනෙන් ධර්මාරම්භණයක් විදියට මනෝ විඥානය කියන එක දකින්නට ඕන. ඒ මනෝ විඥානයත් එක දිගට තියෙන දෙයක් නෙවෙයි. අහොත්වා සම්බුද්ධං හොත්වා නබවිස්සති කලින් නොතිබී හටගෙන මේ මොහොතම නිරුද්ධ වෙන අනාගතයට නොයන දෙයක් කියන එක දැනගන්නට ඕන. මෙන්න මේක දැක ගන්න තමයි අපි සම්බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ගන්නෙ. මේක දකින්න අපි දුකෙන් නිදහස් වෙනවා. අපට කුමක් මතක් වුණත් අපි දන්නවා මේ වෙලාවේ තමන්ගේම මනසයි මේක මේ වෙලාවේ ක්‍රියාත්මක වන්නේ. හැබැයි ඒකෙන් රූපේ නැහැ කියන්නේ නැහැ. විඥානවාදියත් බුදුදහමත් වෙනස් වෙන සංදිස්ථානෙ මෙතන. ලෝකයේ තියෙන සමහර දර්ශන ආගම් විඥානවාදයට අයිතිවන. ඕන් කියන්නේ භෞතික ලෝකෙ කිසිවක් නැහැ, හිත විතරයි තියෙන්නේ, විඥානෙ විතරයි තියෙන්නේ කියලා. නමුත් බුදුදහම ඒක ප්‍රතික්ෂේප කරනවා. බුදුදහම ස්කන්ධ පංචකයක් ගැන කියනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. මේ රූපය කියන එක තියෙනවා. මේ ලස්සන රූපය ඔබ දකින්නේ මේ මොහොතෙහි අතීතයේ කරපු මහා කුසලේ කාණි සංස්විදියට. රූපයක් නැහැ කියන්නේ නැහැ. රූපයක් තියෙනවා. හැබැයි ඒ රූපය අපි අත්විඳිනකොට ඒකේ මුල් ස්වභාවයෙන් නිරුද්ධ වෙලා කියන එක දකින්නට ඕන. අන්න එහෙම දැක්කොත් තමයි ඒ අතීත කුසල කර්ම විපාක විදියට ලැබෙන ආනිසංස විදියට ලැබෙන මේ රූපය අපි නැවත අකුසලයක් බවට පත් කරගන්නවද නැත්නම් ඒකම කුසලයක් බවට පත් කරගෙන අපි උඩුගම් බලා පටිසෝත ගාමී දහම කියනවාද කියන එක තීරණය කරන සංදිස්ථානෙ මෙතන. දැන් අපිට කෙනෙකුට මුදලක් දෙන්න පුළුවන්. ඒ මුදල දුන්නට පස්සේ කෙනෙක් එකෙන් ආයෝජනයක් කරලා දිනු වෙනත් පුළුවන්. ඒ මුදලම යොදාගෙන කෙනෙක් මත්පැන් පානය කරන්නත් පුළුවන්. ඒකෙන් ඇතැම් විට වෙනත් කෙනෙකුට හානියක් වෙන දෙයක් කරන්නත් පුළුවන්. එතකොට ඒකේ මුදල දීපු කෙනාගේ වරදක් කියලා කියන්නේ බෑ. අන්න ඒ වගේ තමයි මේ මොහොතේ ලැබෙන මේ රූපය මේක කර්ම විපාකයක් ආනිසංසය. මේ ආනිසංසය නිසලස අපි තේරු නොගත්තොත් මේ රූපේම නැවත බැසගෙන අවිද්‍යාව තුර ගිහිල්ලා ප්‍රපංච ගොඩනගාගෙන දුක නැවත හටගන්නවා. හැබැයි අපිට ඒකම දැකලා ඒක අනිත්‍යතාවය දැකලා ඒ රූපේම නිවන් අරමුණක් කරගන්න පුළුවන්. එනිසා මේ බාහිර රූපය බුදුදහමෙහි අකුසලයක් කියලා නැහැ. ලක්ෂණ දේවල් අකුසල කියලා නැහැ. භාගතුන් වහන්සේ දේශනා කරනවා නතේ කාමා යാനി චිත්තරානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. ලෝකේ තියෙන ලක්ෂණ දේවල් කාමයන් නෙවෙයි කියලා. ලෝකේ තියෙන ලක්ෂණ දේවල් අපට ලැබෙන්නේ අපේ අතීත කර්මවල අනිසංස විදියට. හැබැයි ඒක අපේ නිසිසේ තේරුම් නොගත්තොත් ඒක තුළ අපි නැඹුරු වෙලා ඒකෙන් අකුසල විතරක් ඇති කරගෙන ඒකෙම දුගතිගාමී වෙන්නත් පුළුවන්. හැබැයි අන්නේ සම්පත්තික පරිහරණය කළ අපට නුවණින් ඒකම නිවන් මාර්ගට දොරටුවක් කරගන්නත් පුළුවන්. අන්නේ දහම් මාර්ගයේ අපි ඉන්නකොට මේ සතර සතිපට්ඨානේ නැමැති සේම භූමිය ඉඳගෙන අපේ හිත සමාධිමත් කරනකොට සමාහිතේ භික්ඛවේ යථා භූතං අජානති කියපු විදිහට හිත සමාධිමත් වූ කල්ලි භික්ෂුව යථා භූතයේ නුවණ දකිනවා කියන්නේ මේකයි. එනිසා මේ ඔබේ දෑතින් දාන ටිකක් ඇදලා ස්වාමීන් වහන්සේට පූජා කළා. මේ ආරම්භ කරන ආධ්‍යාත්මික ගමන මගින් මේ ආධ්‍යාත්මික වෘක්ෂයේහි ඔබ ලබා ගන්න අවසාන ඵලය ලස්සන මල් ලස්සන ගෙඩි තමයි මෙන්න මේ සතර සතිපට්ඨාන නැමැති භූමිය තුල ඉඳගෙන අනිත්‍ය සංඥා දුක්ඛ සංඥා අනාත්ම සංඥා කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරන මොහොත. ඒක තමයි අපේ ආධ්‍යාත්මික වෘක්ෂයේ අපි ලබන අනගේ ඵල බවට පත් වෙන්නේ. අන්නේ ගමන් මගේ යන්නට අප මේ කරන පින්කම් අපට එකතකින් නිරෝගී භාවය ලබන්න, දිගාසිරි ලබන්න, කල්යාණ මිත්‍රත්වය ලබන්න සහ මේ ජනිත කරගන්නා වූ පුණ්‍ය ඵලය අපේ මිය ගිය හුඟා ඥාතීන්ට අපට අනුමෝදන් කරන්න පුළුවන්. අපි එක ඥාතිවරයෙක් අරමුණු කරගත්තත් අපේ සංසර්ගත බොහෝ ඥාතීන් මෙවැනි අවස්ථාවකදී පින් අනුමෝදන් වෙනවා. අපට ඥාති නොවුණත් පින් බලාපොරොත්තු වන අපමණ සත්‍යයන් මේ විශ්සේ නොයෙක් තැන්වල ඉඳගෙන මෙවැනි අවස්ථාවල බලාගෙන ඉන්නවා. ඉතින් ඒ හැම දිනාටම අපට ආරාධනා කරලා සතුට සිතින් පින් අනුමෝදන් කරන්න පුළුවන් අවස්ථාව. ඉතින් ඒ ගැන හිතලා හුඟා සතුටට පත් වන්න බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පැවැත්තුවා. ඒ සරොත් මුගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලා වෙනුවෙන් ඔබේ දෑතින් ධර්ම කෝපිය වස්තුව දාන වස්තුවක් ලෙස පූජා කළා. මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් හේතුවෙන් අද විශේෂයෙන් සිහිපත් කරන මීට වසර 6කට කලින් මියගිය ඒ අමරදාස තන්තිරිගේ පියතුමා ඇතුළු මියගිය යම්තාක් ඥාතින් වෙත්නම් ඒ සියලුම දෙනාත් ඒ වගේම මේ පින සුවපත් විය හැකි යම්තාක් සත්‍යයන් විශ්සේ කොතනක හෝ වෙත්නම් ඒ සියලු සත්වෝද මේ පිනෙන් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ භාජනය අරගෙන පැන් වඩමින් පුණ්‍ය අනුමෝදනා කරමු. ගාථාව කියලා ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ තාවරිවහ පුරා පරිපූර්ණති සාගරං ඒවමේව හිතෝ දින්නම් පේතානම් උන්නමේ උදකං වඩ්ඩං යතා නින්නම් පවත්තති ඒවමේව හිතෝ දින්නම් පේතානම් උපකප්පති. රැස් කරගත් මේ සියලු කුණ ධර්මයන් දෙවියනොත් අනුමෝදන්ව දෙවියන්ගේ දිවයිසුරු වර්ධනය කරගන්නා ගමන් මේ පිනතුනි හැම දිනාටම දෙවියන්ගේ දැහැමේ රැකවරණේ ආශිර්වාදයෙන් සලසා දෙත්වා. විශේෂයෙන් මේ ශ්‍රී ලංකාවේහි සුජීවත්ව වෙසෙන ආදරණීය මව්තුමිය ඇතුළු මේ වැඩිහිටි හැම දිනාටමත් දෙවියන්ගේ රැකවරණේ ආශිර්වාදයෙන් සලසේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනමෝදනා කරමු. ගාථාව කියලා එත්තාවතාශයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධියා. එත්තාවතාශයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. හොඳයි පිනතුනි හුඟක්ම සතුටට පත් ගන්න අද මේ හිමිදිරි පාන්දර සිදු කරගන්න බලාපොරොත්තු වුණු මේ දානමය පින්කම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් හැම දිනාටම පින් වැඩෙනසේ මනවින් සිදු කරගන්න ලැබුණා කියලා මේ උතුම් පින්කම ආනිසංසයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පන්නයේ චිරජීවනයේ සලසේවා. ජීවත් වෙන කාලයේ වඩ වඩාත්ම සතුටෙන් සැනසීමෙන් කල්යාණ මිත්‍රයන් සමග ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිතං සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලෙස නිච්ඡං වන්දහා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිඤ්ඤතු.